දාහනේ වළඳන එක පිළිබඳව 100ෙන් වැළඳුවා නම් ඒ පාත්‍රයේ දාහන වේලෙන් තමන්ගේ කයට සිදුවෙන ප්‍රියාවලිය ඒ චක්‍රීකරණ හරියට දැක්කනම් මේකින කාරණාව තේරෙනවා. ආහාරයක් ගත්තාම දානයක් ගත්තාම මොකද වෙන්නේ? බඩගින්න ක්‍රමානුකූල හැම බත් කටක් ගානේ බඩගින්න ක්‍රමානුකූල නිවිගෙන යනවා. සම්පූර්ණයෙන් ගත්තාම නිවිගෙන ගියා. දැන් පල්ලෑම ඉස්සෙල්ලාම ගත්ත එක ජීර්ණ වෙනෝනේ. ජීර්ණ වෙන්න වෙන්න හුඩ ටික පල්ලෑයට බෑගෙන යනවා. දැන් ආපහු බඩගින්න ක්‍රමානුකූල ටික වැඩි වෙනවා. වැඩි වුණාම ආයි බත් කට දානකොට ක්‍රමානුකූල නිවිගෙන යනවා. නිවිගෙන ආවම යටේ ඉඳලා ක්‍රමානුකූල ජීර්ණ වේගෙන යනවා. ආයි බඩගින්න ක්‍රමානුකූල වැඩි වේගෙන යනවා. දාන පාත්‍රය හතට ගන්නකොට යාට බුදු වෙන්න ඕන නම් බුදු වෙන්නත්, පසේ බුදු වෙන්න ඕන නම් පසේ බුදු වෙන්නත්, රහත් වෙන්න ඕන නම් රහත් වෙන්නත්, සෝවන් සකුර්දාගාමි අනාගාමි වෙන්න ඕන නම් මේ මාර්ගඵල තුන මේකේ තියෙනවා. ඒක දානයක් නෙමෙයි, අපේ පිරිණිවීමක්. ඒ දාන සංයුත්තේ අපි හරියට දැක්කේ නැහැ. ඒ දානිය තුළ පවතින ධර්මතාවය අපේ සිතට ස්පර්ශ වුන්නේ නැහැ. ඒ නිසා අපි ඒක බත් පාර්සලයක් එහෙම නැත්නම් ආහාර වේලක් වශයෙන් දකිනවා. බත් එක එකපාරට ගන්න බෑ. ඒ වගේ තමයි අවබෝධය එකපාරට එන්නේත් නැහැ. බුදු වෙච්ච කෙනෙක් වෙන්නට දැන් විවරණ ලැබලා ඊළඟ මොහොතේ බුදු වෙච්ච කෙනෙක් කවුරුත් නැහැ. ඒම පාළ වෙලා නැහැ. සංවර්ධන ලොතරැයියක් නෙමෙයි. ඌරපුවාම ලංක ටික තියෙනවා. ඒ වෙලෙම පළවෙනි තැනද 150,000යි. ඒම එකක් නෙමෙයි මේක. එකපාරට පාළ වෙන එකක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව ඒ අදාළ පාරමී පිරීලා, ಗುಣධර්ම පිරීලා, කෙලෙස් නිරෝධ වෙලා, යථාභූත ඥානය පාළ වෙලා, ඒ හැමදේම යථාර්ථයේ ඇත්ත කතාව යට තේරිලා, එහෙම ක්‍රමානුකූලව යන එකක්. කිසිම මොතක දැම් විවරණ අරගෙන දැම් බුදු වෙච්ච කෙනෙක්, දැම් පටන් අරගෙන පාරමී දැම්ම රාත් වෙච්ච කෙනෙක් එහෙම නැහැ. සංසාරේ ගොඩාක් ඇවිල්ලා ක්‍රමානුකූලව නිවැරදි වෙලා තමයි මේක වෙන්නේ. එහෙනම් මේ බත් වේලා හම්බෙච්ච ගමන් එකපාරට ගිල්ලාම බඩගින නිවෙන්න දෙපාය. එහෙම ගිලින්නත් බෑ. එහෙම ක්‍රමවේදයක් නෑ ලෝකේ. එහෙනම් බත් කට ගන්නකොට අර කලන්තේ ඇදිලා සී නැති වෙලා ඇවිද ගන්න බැරි තරම් අමාරුවෙන් තේට්ටෙන් තිබිච්ච බඩගින්න ක්‍රමානුකූලව නිවෙනවා. ටික ටික නිවෙනවා. ඒ වගේ තමයි ආශ්‍රව දුරු වෙනකොට, කෙලෙස් දුරු වෙනකොට මේ කියන කෙලෙස් ගින්නත් ක්‍රමානුකූලව නිවෙන්නේ. අඩුපාඩු දෙකක් ඇදුවාම ඒකට සාපේක්ෂව ටිකක් නිවෙනවා. බත් කටවල් දෙකක් ගෑවාම ඒ දෙකට සාපේක්ෂව ටිකක් බඩගින නිවෙනවා. එහෙනම් අර බත් කට වළඳනකොට ක්‍රමානුකූල කටකට එයා බතට ගන්නකොට එයාට තේරෙනවා මේ ධර්මතාවයමයි කායානුපස්සනාව. මේ දාන පාත්‍රය තුළ මේ කායානුපස්සනාවේ භාවනා යෝගය දකින්නවා. හැමෝම වළඳනවා. අර පොඩි හාමුදුරුව සෝවන් වෙලා. කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඉස්සරහින් බුදු හාමුදුරුව දන්නවා. කෙරෝල කෙනා වැඩේ කරගත්තයි කියලා. ඇයි එයා දකිනවා මේ කයට මේ බත් කටක් ඇතුල් වෙනකොට මේක නිවෙනවා වාගේ. ආශ්‍ර දුරු වෙනකොට ඒකට අනුව ඒ දුරු වෙන ප්‍රමාණයට අනුව නිවීමක් අට ගන්නවා. මේ කමඨාන හොඳට තේරිච්ච කෙනෙක් ඉන්නවා. එයා තමයි පෝටලේ මානායක ආන්ද්‍රෝ. ඒ කාලේ හොඳ තෙර නමක්. 30,000 ප්‍රාත්‍යරේ වබන කියලා. 1000 ගණන් ගෝලයෝ. හැබැයි සම්මාදිටියක් නෑ. සෝතාපන්න ඵලයක් නෑ. ත්‍රිපිටකේ කටපාඩම්. අර පුංචි සාමණේර ආස්මතුන් ළඟට ගිහිල්ලා, රාතන් වහන්සේ ළඟට ගිහිල්ලා කමටන් ගන්නවා. මොකවත් නෙමෙයි කමටාන. සිවුර ගලවලා තියලා හඳනේ පිටින් මඩ වගුර බස්සනවා. දැන් ඇතිද? තව ටිකක් යන්න. දැන් ඇතිද? තව ටිකක් යන්න. බෙල්ල ළඟටම බස්සනවා. ඇරිලා උඩට එන්න කියලා කියනවා. උඩට එනකොට ඒ මඩ ඒ තදගතිය පීඩනේ පොඩ හඩු වෙනවා. අඩු වෙනකොට යන කික්ල උඩට එනකොටම සෝවාන් වෙලා, සකෘදාගාමි වෙලා, අනාගාමි වෙලා ගොඩට එනකොට රාත් වෙලා. එහෙනම් ආශ්‍රව දුරු වෙන ප්‍රතිසතයට අනුව අපේ බැඳීම් ගැලවෙන තරමට, පීඩන දුරු වෙන තරමට අපේ Nirodha අපට ලං වෙනවා. සිත නිවීමටපත් වෙනවා. එහෙනම් දැන් පාත්‍රයේ තියෙන දාන වේලා තෝක නෙමෙයිද කියන්නේ? කට ගන්න ගානේ ඒ කුසගින්න නිවිගෙන යනවා. එහෙනම් අපි කුමක් ගන්නවද? ඒකට සාපේක්ෂව තමයි නිවීම හටගන්නේ. ඇසෙන් නිවීම කොච්චරක් ගන්නවද? ඒකට සාපේක්ෂව ඇස නිවෙනවා. කනෙන් කොච්චර නිවීම ගන්නවද? එච්චරට සාපේක්ෂව කන නිවෙනවා. වචන වලින්, රස වලින් කොච්චර නිවීම ගන්නවද? එච්චරට ඒ කට නිවෙනවා. වචනය නිවෙනවා. වචනය සංවර වෙනවා. චර්යාවෙන්, ගතිගුණ වලින් ඇසිරීමෙන් කොච්චර නිවීම ගන්නවද? විනයට අනුව එච්චරට කය නිවෙනවා. සිතිවිලි වලින් කොච්චර නිවීම මෙනෙහි කරනවද? ඒ තරම් එයා නිවෙනවා. ගන්න ප්‍රතිසතයට අනුවයි නිවීම තීරණය වෙන්නේ. එනම් මේ බත් කටවල් එකින් එකට ගන්න කුසගින්න නිවෙනවා වාගේ එක එක ආශ්‍රව අපෙන් බෑර කරන්න නිවීම අට ගන්න මේ කයේ ක්‍රියාවලිය දකිනවා. කාය අනුපස්සනාව ජීර්ණේ වෙන්න ශක්තිය වැඩි වෙනවා. අජීර්ණ වෙන්න ශක්තිය අඩු වෙනවා. කය දුර්වල වෙනවා. අපාසතාවයන් වේදනාවන් වැඩි වෙනවා. මේක තමයි වේදනානුපස්සනාව. හැම ගනුදෙනුවක් තුළම ස්පර්ශයක් අට ගන්නවා. හැම ගනුදෙනුවක් තුළම. ඒක ජීර්ණය වුණොත් ඒ ගනුදෙනුව නිවීමටපත් වුණොත් එයා සංසිඳෙනවා. නොනිමුණොත් එයා කැළඹෙනවා, ලෙඩ වෙනවා, රෝගාතුර වෙනවා, අජීර්ණ වෙනවා. දැන් අපි ආයතන වලින් ගන්න එකේ toy කතන්දරේ නැද්ද? හරියට හොඳ පිළිවෙලට ගත්ත ආහාරය ජීර්ණය වෙනවා වාගේ හරියට සම්මාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගත්තොත් යනි වෙනවා. රාගයෙන් ගත්තත්, ලෝභයෙන් ගත්තත්, ද්වේෂයෙන් ගත්තත් දැන් අජීර්ණ වෙනවනේ. සමහර කට්ටිය අන්නාසි අගුණයි. ගත්තාම පළු දානවා. සමහර කට්ටිය පිළිගන්න බෑ. ගත්තාම පළු දානවා. සමහර කට්ටිය බම්බට වරොත් දෙන්න කෑවාම ඒගොල්ල ලෙඩ වෙනවා. තක්කාලි හගුණයි සමහර කට්ටියට. හැඟම දනවා. කසනවා. අජීර්ණ වෙනවා. එනනම් මේ දාන පාත්‍රය තුල ඒ භාවනා යෝගියා තක්කාලි අයින් කරලා පිළි තිනවා මේකත් අයින් කරලා බටු තිනවා ඒකත් අයින් කරලා අජීර්ණ නොවන විදියට පිළිවෙලට පිරිසිදුවට පරිසමට එයයි ආහාර වේල ශරීරගත කරනවා. ඒක ජීර්ණ වෙනවා. ජීර්ණ වෙලා කයේ කොටසක් බවට පත් වෙනවා. හැබැයි බැරි වෙලාවත් ඒ භාවනා යෝගියා කෑදරකමට තණ්හාවට අර තින සේරම ටික කෑවොත් දැන් මොකද වෙන්නේ? අජීර්ණ වෙලා පළු දාලා කසලා මුළු හැඟම දනලා එයා රෝගාතුර වෙලා ලෙඩ වෙලා අසනීපෙටපත් වෙනවා. මේක තමයි මේ විශ්වයේ පවතින වේදන අනුපස්සනාව. මේ දාන පාත්‍රය තුල මේක තියෙන්නේ. උදේ පින්ඩ පාතේ ගිහිල්ලා ආවිලා වාඩි වෙලා මේ වළඳන්න පටන් ගත්ත වෙලේ ඉඳලා මේක වැඩෙන්නේ. එහෙනම් අපිත් යම් කිසි කාරණාවක් ගන්නකොට අර බටු අයින් කළා වාගේ, තක්කාලි අයින් කළා වාගේ, පිළි අයින් කළා වාගේ කියන්න කෙසේ වෙතත් අසන්නා සීබුද්ධියෙන් ඉඳලා ඒක හරියට අහලා නිවන විදියට නිවන ක්‍රමවේදයට ඒක ගත්තාම පිළිවෙලට පිරිසිදුවට පිළිවෙල කොටලා පරිසම් කරලා ඒක ගත්තාම දැන් එයා නිවෙන්නේ නැද්ද? එයාට ජීර්ණ වෙන්නේ නැද්ද? ජීර්ණ වෙනවා කියලා කියන්නේ ඒ ආගත්ත පණිවිඩ ප්‍රත්‍යක්ෂ වෙලා එයාගේ කොටසක් බවට පත් වෙනවා. ඒක නිවෙනකන් ඒක ආපහු එයාගේ මයින් කරන්න බෑ. කාය ශක්තිය බවට ආහාරය පත් වෙන මයින් කරන්න පුළුවන්ද? බෑ. ඒක අයින් කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේ භාවනා යෝගියා මේ පාත්‍රයේදී ආ දැක්කාම යට තේරෙනවා මේ ගන්න හැම ආහාරයක් තුළම වේදනානුපස්සනාව තියෙනවා. වැරදිල ස්පර්ශ කෙරුවොත් ඒක තුළින් දුක හට ගන්නවා. නිවැරදිලක ස්පර්ශ කෙරුවොත් ඒක තුළින් නිවෙනවා. හැම ස්පර්ශයක් තුළම වේදනාව තියෙනවා. එහෙනම් වේදනාව අටගන්නේ පැවැත්මට යන නිසා නොපැවැත්ම ස්පර්ශ වුණාම කොහොමද ඒක වේදනාවක් වෙන්නේ? ඒක දුකෙන් නිදාසෙන්න, වේදනාවෙන් නිදාසෙන්න හේතුවක් වෙනවා. මෙන්න මේක දැක්කම යා සකුරුදාගාමි වෙනවා. තාම වළඳන ගමන්. අපේ කයට ආහාර අවශ්‍යයි වාගේ නිවීමට මොනවද අවශ්‍ය? ධර්මයේ අවශ්‍යයි. කයේ සංවරයට විනය අවශ්‍යයි. අනවබෝධයට කමඨං අවශ්‍යයි, උපදේශ අවශ්‍යයි, අවවාද අනුශාසන අවශ්‍යයි. එහෙනම් කය අවශ්‍යතාවයට අපි කැම ගන්නවා වාගේ නිවීමට අවශ්‍යතාව වලටත් ආහාර තියෙනවා. දැකීමෙන් ගන්න ආහාරයේ දිට්ටි ආහාරය, ඇසීමෙන් ගන්න ආහාරයේ සෝත ආහාරය, ගන්ධයෙන් ගන්න ආහාරයේ ජීව ආහාරය, දිවෙන් ගන්න ආහාරයේ රස ආහාරය, ස්පර්ශයෙන් ගන්න ආහාරයේ පස් ආහාරය, සිතුවිලි වලින් ගන්න ආහාරය මනෝ සංචේත ආහාරය. මෙන්න මේ ධර්මතාවය දකිනවා. මම මේ ආහාර ගන්නවා වාගේ ආයතන හැම එකක්ම ආහාර ගන්නවා. ඒ අයගේ නිවීම අට ගන්න, එහෙම නැත්නම් ඒ නිවීම ඒගොල්ලෝ පත් කර ගන්න, ඒ හැමෝම ආහාර ගන්නවා. මේ ධර්මතාවය දකින විශ්වෙම තියෙන මේ ආහාර ගන්න ප්‍රතිපදාවක්. හැම ජීවියෙක්ම මේ ආහාර වලින් තමයි ජීවත් වෙන්නේ. සබ්බේ සත්තා ආහාර අට්ටිකා. මේ ලෝකේ හැම සත්වෙක්ම ආහාර වලින් ජීවත් වෙන්නේ. මෙන්න මේ ධර්මතාවය දැක්කාම ආහාරයට පේන්නේ නැහැ. කයේ අවශ්‍යතාවයට යම්කිසි ගනුදෙනුවක් වශයෙන් එයා දකිනවා. කෑම ගන්නෙ නැහැ. කයට අවශ්‍ය ඒ ශක්තිය මේ ආහාර විසින් නිෂ්පාදනය කරගන්නවා. කයේ පැවැත්මට ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඇසේ පැවැත්මට ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඇසේ නිවීමටයි ඒ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. කනේ නිවීමට ගනුදෙනුවක් සිද්ධ වෙනවා. කයේ නිවීමට විනේ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. එයා විනය ආරක්ෂා කරනවා නෙමෙයි, සිල් ආරක්ෂා කරනවා නෙමෙයි, දසශීලය බදාගෙන මුර කරනවා නෙමෙයි. කයේ නිවීම වෙනුවෙන් ඒ සීලය ආහාරයක් වත ගන්නවා එයා. ඒ සීලෙන් එයාගේ කය පෝෂණය කරනවා. විනයෙන් එයාගේ කය පෝෂණය කරනවා, පුෂ්ටිමත් කරනවා. එයා විනය රකින්නේ නැහැ, විනයෙන් කය පෝෂණය කරනවා. ඇස්වලින් දකින රූපෝලිය එයා ඒ ඇස නිවීමට පෝෂණය කරනවා. මෙන්න මේ විදිහට මේ ආයතන හය තුලම තියෙන ධර්මතාවය දැක්කාම දානෙ වළඳන ගමන් එයා අනාගාමි වෙලා. පැවැත්ම තියෙන තාක්කල් ආහාරය අවශ්‍යයි. නොපැවැත්මට ආහාරයක් අවශ්‍යද? මේක ප්‍රත්‍යක්ෂ කරාම දානෙ තියෙන ගමන් අතේ තියෙන ගමන් රාත් වෙලා ඊටු ටික වළඳ ගන්න බෑ යාට. එයා රාතන් වහන්සේනම. පැවැත්ම ඇති තාක්කල් ආහාර අවශ්‍යයි. රාගය ඇති තාක්කල් තෘෂ්ණාව අවශ්‍යයි. රාගය අවශ්‍යයි. ලෝභයේ ඇති තාක්කල් බඩු මුට්ටු සම්පත් ඒ මිලමුදල් ඔක්කොම අවශ්‍යයි. ද්වේෂයේ තියෙන තාක්කල් අපට පරිගැනීමක් වෛරයක් අවශ්‍යයි. ඇයි ඒවා තිබුණාම අර දේවල් අවශ්‍ය වෙනවා. එහෙනම් අපේ තුල පැවැත්මක් ලෝභ දේශ මොහ රාග වෛර වලින් පැවැත්මක් තිබුණොත් ඒ පැවැත්ම තියෙන තාක්කල් මේ ලෝකේ සියලුම දේවල් අපට අවශ්‍ය වෙනවා. නොපැවැත්මටපත් වුණොත් මේ ලෝකෙ මොකවත්ම අවශ්‍ය නැහැ. කිසිම දෙයක අවශ්‍යතාවයක් නැති වෙනවා. මේ ධර්මතාවය ස්පර්ශ කළාම එයා නොපැවැත්මටපත් වෙනවා. ආහාරය අවශ්‍යතාවය අත්දරුණා. නිරෝධයටපත් වුණා. පැවිදි වෙලා පළවෙනි දවසේ පැවිදි වෙච්ච දවසේ පිණ්ඩපාතෙ ගිහිල්ලා දාණය අරගෙන වළඳනකොට මේක මෙනෙහි කෙරුවොත් මේ අවබෝධය තුළපත් වුණා. අදයි පැවිදිුනේ අදම රාත්. වැඩ ඉවරයි. නමුත් අපේ ජීවිතේ කොච්චර අපි පිණ්ඩපාතෙ ගිහිල්ලාද මොනතරම් ආහාර පාන අපිට ලැබිලාද ඒවා දවල්ට ගන්නවද උදේට ගන්නවද අවස ගිලම්පසට ගන්නවද කියලා කල්පනා කෙරුවත් මිසක් ඒ ආහාරවල සෝතාපන්න ඵලයේ තියෙන බව අපි තේරුම් ගත්තද? ඒ ආහාරවලින් මට rahat වෙන්න පුළුවන්කම තේරුම් ගත්තද? මේ දාන වේල මේ පාත්‍රයේ තියෙන බත්තර ටික මට මේ තරම් ගැඹුරු ධර්මයක් කියනවා මේක අපි තේරුම් ගත්තද? මොනතරම් දුර්වලද? ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව අපි ගොඩාක් දේවල් දන්නවා. ඒ ගනුදෙනුව තුලින් තමයි මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ. විශ්වය දැක්කද අපි ආස්වාස ප්‍රාස්වාස වලින්? දැක්කේ නෑනේ. දාන පාත්‍රය තුලින් අපේ කය දැක්කද අපි? නෑනේ. ඒ දාන පාත්‍රය තුලින් විශ්වයේ ක්‍රියාවලිය අපි දැක්කද? විශ්ව ධර්මතාවය දැක්කද? නෑනේ අපි. අපි දැක්කේ කෙසෙල් ගෙඩියයි අල ටිකයි පරිප්පු ටිකයිනේ. මීට වඩා මිත්‍යාවක් මං හිතන්නේ ලෝකේ නැතුව ඇති. මුළු විශ්වයම පාත්‍රය තුල තියෙනවා. ඒක දැක්කේ නෑ. අර අල කැල්ල වෙනම පේනවා. ඒක කොහොමරි කා ගන්නකම් ඉවසීමක් නෑ. මීට වඩා මිත්‍යාවක් මං හිතන්නේ ලෝකේ කොහෙවත් නෑ. මගේ සම්පූර්ණ චරිතය මේකේන පාත්‍රය තුල තියෙනවා. මම මගේ ජීවිතේ පුංචි කාලේ මං අත්දැකීමෙන් දන්න එකක්. මට පොඩි කාලේ දානි ටිකක් ගෙනල්ලා දෙනවා පොඩි පාත්‍රයකට. මැටි පාත්‍රයක් ඒක. අර පිඟානක් වගේ එකක්. ඒ කැම ටික මට ලැබුණාම එකපාරට මගේ අත ගියා එක ව්‍යංජනයකට. ඒක අරගෙන මම ආපහු අතෑරියා. ඒතර සීයානෝ ඇයි පුතා ඒක කන්නේ නැද්ද? මං කිව්වා ආහාරයට ඉත යන්න කලින් දානි අවශ්‍යතාවෙට ඉත යන්න කලින් අර ව්‍යංජනයට ඉත ගියා. ඒ කියන්නේ ඒකට විශේෂ වටිනාකමක් දුන්නානේ. මන් තුළ ඒකට වටිනාකමක් තිබුණානේ. මං ඒකට මේවට වඩා ගොඩාක් කැමති වෙලා හිටියානේ. බත් කණ්ඩක් කලින් ඒ ව්‍යංජනය අතට ගත්තේ. ඒ කියන්නේ ඒ ව්‍යංජනයට මං විශේෂත්වයක් දුන්නානේ. ඒ දුර්වලකම මට ඒක ගන්නකොටම තේරුණේ. ඒක අතෑරියා මම. ඔදි තින තැන් වලින් බත් ඇදලා ගන්නවා. ඔදි තින තැන් වලින් හැදලා අරගෙන ඔදි නැති තැන් එක මිශ්‍ර කරනවා. ඇති තැනෙන් නැති තැනට දෙනවා. නැති තැනෙන් ඇති තැනට දෙනවා. මගේ චරිතය දැන් මේ බත් වලින් පේනවනේ කට්ටියට. මට සම්මාවෙන් දකින්න පුළුවන්. සම්මාවෙන් කතා කරන්න බෑ. හැබැයි ඒ දැකපු දේ අර වචන වලින් විස්තර කරලා අර කටේ හඩුව අර දැකපු දෙකින් මම පිරිමහ ගන්නවා. මට විනයක් නැ කිසිම මේ සංවරයක් නැ. හැබැයි ධර්ම ඥාණයෙන් අර සංවරයක් නැති එක මං පිරිමා ගන්නවා. අර ධර්මයෙන් අරක අර පෞරුෂත්වයෙන් අරක යටපත් කර ගන්නවා. අරකින් පිරිමා ගන්නවා. දැන් බත් එක කියනවනේ මගේ චරිතය මොකද්ද කියලා. සැරට තියෙන සම්බෝලයක් කටේවත් තියන්න බෑ. ඒක නිතරම ගන්නවා. බත් එක නිතරම අනනවා. කිරටු වෙලා තියෙන ඒක තල්ලු කරනවා. ඒ කියන්නේ නිවෙන්න කැමති නැ, ඇවිලෙන්න කැමති. පිච්චෙන්න කැමති, නිවා ගන්න කැමති නැ. මම බත් දෙකෙන් කියනවා මං කවුද කියලා. සරකෑම කන කට්ටියට ද්වේෂය වැඩිපුර නැද්ද? තරහා වැඩිපුර යන්නේ නැද්ද? වහම කැළඹෙන්නේ නැද්ද? කිපෙන්නේ නැද්ද? අදිසිකෝපය ඇති වෙන්නේ නැද්ද? මිදිස්සල කතාවක් ඕක. මෛත්‍රිය වැඩිපුර වඩන කට්ටිය වැඩිපුර කැමති කිරට කෑම කන්න. සීතල කෑම කන්න. සරට කැමති නැහැ. සරට වැඩිපුර කනවා. හැබැයි මෛත්‍රිය වැඩිපුර තියෙනවා. එහෙනම් යාට තියෙන්නේ මොන ප්‍රශ්නයක්ද? සෙම් ප්‍රශ්නයක්. හැංගේ සෙම වැඩි. සෙම වැඩි නම් ඒක පුච්චන්න මිදිස් වැඩිපුර ඉල්ලනවා. මේ කායික රෝගී තත්ත්වයක් මේ පෙන්වන්නේ. එයා ලෙඩෙක් කියලා එයා කියනවා නොදැනුවත්වම. එයා කියන්නේ මොකවත්. අර සර જાති ගන්නකොට අර කට්ටිය දැනගන්නවා මට එම්බ්‍රිසාව ප්‍රශ්නයක් තියෙනවා. සෙම්ම මාරුවක් තියෙන. ඒක තමයි වැඩිපුර මිරිස් කන්නේ. අර මිනිස්සු දන්නවා මගේ ලෙඩේ මොකද්ද කියලා. එයා අසනීපයි. ඒ අසනීපේ මොකද්ද කියන එකත් මේ බත් එකෙන් කියනවා යා ලෝකෙට. දාන පාත්‍රය අතට ගන්නකොට අපේ චරිතයේක පේනවනම් අපේ ග්‍රායෝ ඒ 12 තැනංගල කේන්ද්‍රේ කොතන කොතනද ඉන්නේ කියලාත් ඒක පේනවා. වැඩිපුර පැණි රස දේවල් කන්නේ යා. වැඩිපුර පැණි රස දේවල්. ඒ කියන්නේ රාගය වැඩි. රාගය වැඩි නම් යා පැණි රස වැඩිපුර ගන්නවා. කැවිලි වලට හරි කැමති. එතකොට යා රාග චරිතයක් කෙනෙක් යා පෙන්නන යාගේ කේන්ද්‍රේ මොකද්ද කියලා පෙන්නනවා. අත්නිස්ථානයේ සිකුරු පාළු වෙලා නැහැ. නීච වෙලා නැහැ. අස්තනිස්ථානයේ විවාහ ස්ථානය කොන්දර ශක්තිමත්. ඒක පෙන්නන යා කැවිලි කාලා. පැණි රස කාලා. යා රාග වැඩිපුර තියෙනවා. යා ගී ගෙදරට යන කෙනෙක් යා. පැණි රසල් කිසිම දෙයක් කන්නේ ඔකම අයින් කරනවා. අම්බෙච්ච ඕනම දෙයක් සතුටින් හිත සනසගෙන පිරිමාගෙන ඒක ගන්නවා කිසිම අඩුවක් කියන්නේ. ඒ කියන්නේ යාගේ අත්නිස්ථානයේ පාළුයි. එයාට ගී ගෙදර ඉන්න බෑ. ඒ අවබෝධය තියෙන කෙනෙකුට ගී ගෙදර පැවත්මක් නෑ. දැන් කෙනෙකුගේ වෙලාව බලන්න ඕන නෑ. එයා කෑම කන එක හරියට බලන්නේ කියම එයාගේ හඳාන හදන්න පුළුවන්. කෙනෙක් අවුරුදු 25 තියක් ඇසුරු කරන්න ඕන නෑ. එයා කෑම කන ක්‍රමවේදය ඒ පැයක් විතර බලාගෙන හිටියාම එයාගේ සම්පූර්ණ චරිතය තේරුම් ගන්න පුළුවන්. එයාගේ ಗುಣධර්ම මොනවද කියලා එයාගෙන් පරිචිත්තෙන් බලන්න ඕනේ නැහැ. එයා දාන ගන්න ක්‍රමවේද දැක්කම එයාගේ ಗುಣම කොච්චරද, සීලය කොච්චරද, එයාගේ චරිතය කොයි විදිහකක්ද ඔක්කොම පේනවා. කතා කරන්න කිසිම දෙයක් නැහැ. සේරම ටික විවෘතව පේනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි දානේ වළඳලා තිනවා ලුරි ගණන්. අපි මේ කතාව දැක්කේ නැහනේ. එහෙනම් අපි මාන්නයෙන් මත් වෙලා මෝහයට පත් වෙලා නේද ඉඳලා තියෙන්නේ.